නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨාන් දේශනාව. ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය මත සිත පිහිටා සිහිය පැවැත්වීම කියන කමඨාන යම්කිසි භාවනා යෝගියෙක් වඩනවා නම් ඒ භාවනා යෝගියා මේ කමඨාන කෙසේ ප්‍රාත්බෝධිය දක්වා පුරුදු පුහුණු කළ යුතුද, ඒ පුරුදු පුහුණුව තුළින් මේ භාවනා යෝගියා නිරෝධගාමිනීත්වයට පත්වන්නේ කෙසේද කියන කාරණාව අපගේ ජීවිත අත්දැකීම තුළින් අපි මේ කමඨාන මේ භාවනාව පුරුදු පුහුණු කරනකොට අපි ඒ තුළින් අවබෝධ කරගත්තා වූ කරුණු කාරණා අත්දැකීම් තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ කාරණාව අපි අද විශේෂයෙන් සාකච්ඡාවකට භාජනය කළේ කියලා ඇහුවොත් අද ගොඩාක් භාවනා යෝගින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ භාවනාව කියන එක. තමන් වඩන භාවනාව තුළ ඒ නිවැරදිතාවය පිළිබඳව අවබෝධයේ මදිකම නිසා අද ගොඩාක් කට්ටිය තමන්ගේ ඵලය තමන්ගෙන් ඈත් කරගෙන සිටිනවා. සමහර අය මේ වෙනකොටත් මාර්ගඵලයකටපත් වෙලා ඉන්නට ඕනේ. නමුත් ඒගොල්ලෝ ඒ වාසනාවන්ත අවස්ථාව අයිමි කරගෙන සිටිනවා. ආනාපාන සතිය කියන්නේ තථාගතයන් වහන්සේගේ පණිවිඩයක්. ගොඩාක් සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ මේ ආනාපාන සතිය ගැන දේශනා කරනවා. දැන් අපි ඒ කාරණා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. හේතුව අපි හැම දෙයක්ම දන්නවා. වඩපු එකක්, පුරුදු කරපු එකක්, අත්දැකීමෙන් ලැබපු එකක් තියෙනවා නම් අපි හිතනවා ඒ සූත්‍රයට වඩා ඒ අත්දැකීම ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා. ආස්වාස ප්‍රාස්වාස ක්‍රියන ක්‍රියාවලිය මත සිත පීඨා සිය පවත්තන භාවනා යෝගියා මේ කමඨාන පුරුදු පුහුණු කරන භාවනා යෝගියාට ආස්වාසය දිහා බලාගෙන ඉන්නවා, ප්‍රාස්වාසය දිහා බලාගෙන ඉන්නවා, ප්‍රාස්වාසය දිහා බලාගෙන ඉන්නවා, ආස්වාසය දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ ක්‍රියාවලිය මත සිත පීඨවල ඉන්න භාවනා යෝගියාට කාලයේ යෑමත් එක්ක ක්‍රමානුකූලව සිත නිවෙනකොට කාරණාවක් වැටහෙන්න පටන් ගන්නවා. අපටත් එහෙම තමයි උනේ. කමඨාන වඩන්න පටන් අරගෙන විනාඩි 10ක් විතර යන කාලයක් තුළදී තේරිච්ච පුංචි කාරණාවක් තියෙනවා. ආස්වාසය තමයි බලන්න වාඩි උනේ. ප්‍රාස්වාසය බලන්න තමයි මේ වාඩි උනේ. හැබැයි ඒ කාරණාව අත්හැරිලා ආස්වාසය වෙන නිර්වචනයකින් දැනන්ටත් ප්‍රාස්වාසයට අලුත් නිර්වචනයක් ලැබෙන්ටත් පටන් ගත්තා. ආස්වාසයක් කියන්නේ ආස්වාසයක් නෙමෙයි, ආරම්භයක්. ප්‍රාස්වාසය පටන් ගන්නකොට ආස්වාසය ඉවර වෙනවා. ප්‍රාස්වාසය ඉවර වෙනකොට ආස්වාසය පටන් ගන්නවා. එකක අවසානිය තවත් එකක පටන් ගන්නවා. තවත් එකක අවසානිය තවත් එකක පටන් ගැනීම කියන කාරණාව වැටහෙන්න පටන් ගත්තා. එතකොට තමයි මට තේරුනේ මේ ලෝකේ හැමතැනම තියෙන හේතුඵල ධාමං. හේතුව නිසා ඵලය පවතිනවා, ඵලය නිසා හේතුව පවතිනවා. හේතුව ඉවර වෙනකොට ඵලය පටන් ගන්නවා, ඵලය ඉවර වෙනකොට අලුත් හේතුවක් පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියට මුළු ලෝකෙම භෞතික වස්තුත් ජීවිනුත් හැමෝම යටත් වෙලා මේක විශ්ව න්‍යාය ධර්මයක්. හැම එකක්ම පටන් ගන්නේ නිමාවකුත් එක්ක තමයි. ආරම්භයක් ඇති හැම දෙයකම පැවත්මකුත් අවසානයකුත් තියෙනවා. ආස්වාස කරන භාවනා යෝගියාට ආස්වාසයේ ආරම්භය දැනෙනවා. උෂ්ම ගනිමින් පවතින කාලය තුළ පැවත්මක් තියෙන බව දැනෙනවා. තමන්ගේ පෙනහළු වලට පිරෙන්න උස්ම අරන් ඉවරයි, දැන් බිඳුවක්වත් ගන්න බෑ කියනකොට අර ආස්වාසය අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ නිමාව දැක්ක නේද? පටන් ගැනීමක් හා පැවැත්මක් හා අවසානයක් ඒ ක්‍රියාවලිය තුල තියෙනවා. ඉපදෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා. ඒ වයසට යනවා කියන තුල ලෙඩ වෙනවා, උත්පල වෙනවා කියන කාරණාත් අභ්‍යන්තරයේ තියෙනවා. එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන්නේ පටන් ගැනීමකුත් පැවැත්මකුත් අවසානයකුත් මෙන්න මේ කාරණාව ආනාපාන සතිය තුළ ගැබ්වෙච්ච ධර්මතාවය. අපේ ජීවිතේ අපි මොනතරම් උස්ම ගන්න ඇද්ද? එක දවසකට විනාඩියකට 15 ගානේ අපි උස්ම ගත්තත් 21900 ගානක් උස්ම ගන්නවා මේ පැය 24 කින මේ පුංචි කාල පරිසරය තුළ. එහෙනම් මෙච්චර උස්ම ගන්න අපි මේ තරම් ආනාපාන සතිය ජීවිත කාලෙම පුරුදු කරන අපි මේ හේතුඵල ධාම දැක්කේ නෑ නේද? මේ සතරමා නිමිති මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ මම මේ ගනුදෙනු කරන උස්ම රැල්ල තුළ මේක තිබුණාය කියන එක පිළිබඳව අපට කවදාවත් කල්පනා වුණ නෑ නේද? විනාඩි 10ක් යනකොට අර ආස්වාසය ප්‍රාස්වාසය අමතක වෙලා අර අතේ තිබිච්ච දේ නැති කර ගන්නවා වාගේ අර Taman සතුව තිබිච්ච ඒ ආනාපාන සති භාවනාව අයිනි වෙලා අලුත් එකක් පටන් ගත්තා. ආස්වාසය නැති වෙන්නේ ප්‍රාස්වාසයේ ආරම්භය පිණිස, ප්‍රාස්වාසය නැති වෙන්නේ ආස්වාසයේ ආරම්භය පිණිස. මේ ගනුදෙනුව ජීවිත කාලෙම සෑම මොහොතක් ගානේ අපි තුල නිරන්තරයෙන්ම පවතින ක්‍රියාවලියක්. මේකට අපි කියන සම්මා දිට්ඨිය කියලා, නිවැරදි දැක්ම. අපට දන් ලැබෙන්නේ ඇයි? දන් දීපු නිසා. දෙනකොට මොකද්ද උනේ? අපේ අතේ තියෙන දේ නැති වුණා, අහිමි වුණා, අන්සතු වුණා. දාහණය තුලින් අපි අන්සතු කෙරුවා, අහිමි කරගත්තා. දැන් දාහණය තුලින් නැවත Taman සතු වෙනව නේද? අයිතිකාරයෝ වෙනව නේද? එහෙනම් නැති වෙන්නේ ඇති වෙන්න, ඇති වෙන්නේ නැති වෙන්න. මෙන්න මේ ධර්මතාවය, මේ ආනාපාන සති තුල තියෙන ධර්මතාවය. හැම ක්‍රියාවලියක්ම අටගත්තාම ඒකට පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ පැවැත්ම කවදාරි දවසක නිමාව දක්වනවා. මොකද්ද මේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියලා කිව්වේ? කුසල් අකුසල් කියන මේ කර්ම ධර්මතාවය. අපට මේ ලෝකයේ සැපවත් දේවල් ලැබෙනවා. හැබැයි ඒක ස්ථිර නෑ. ඒකට පැවැත්මක් තියෙනවා. කුසලයේ පවතින තාක්කල් එක පවතිනවා. කුසලයේ ඉවර වෙනකොට ඒක අයිමි වෙනවා. එම නැත්තන් නිමාවටපත් වෙනවා. සිද්ධාත් කුමරු මේ ලෝකෙට පාළ වෙනකොට විශාල කුසලයක් අරගෙන ආවා. පුංචි කාලේ රම්‍ය සුරම්මේ සුභ හම්බ වුණා. එයාගේ ජීවිතේ නැති දෙයක් නෑ. සෑම දෙයක්ම එයාට ලැබුණා යසෝදරාත් ඇතුළුව. ඒ හැම කුසලයක්ම නිමාව දකිනකොට ඒ යසෝදරා දේවියත් ඇතුළුව රම්‍ය සුරම්‍ය සුභ ඒ කන්ත කස්සය කියන සේරම ටික ඒ මාබෝධිසත්වයන්ට අයිමි වුණේ අපි අහලා නැද්ද? කියවලා නැද්ද? අපේ ජීවිතේ මේ කියන ආනාපාන සති භාවනාව තමයි හැම මොහොතෙම සිදුවෙමින් පවතින්නේ. අපට යමක් ලැබෙන්නේ තවත් දෙයක් නොලැබෙන්න. අපට යමක් නොලැබෙන්නේ ඒ කියන්නේ වෙන දෙයක් අපට ලැබෙන්න. යමක් ඉවර වෙන්නේ තවත් දෙයක් පටන් ගන්න. තවත් දෙයක් පටන් ගන්න ඒ කියන්නේ ඊට කලින් තිබිච්ච දේ ඉවර වෙන්න. මෙන්න මේ ගනුදෙනුව අපි නිතරම 100ෙන් දකිනවා නම් අපේ ජීවිත කාලයේ පුරාවටම මේ ගනුදෙනුව මේ නාම රූප වල පවතින බව සතර ඉරියව්වෙන් 100ෙන් ඉන්නවා නම් මීට වඩා සම්මා දිට්ඨියක් තියෙනවද මේ ලෝකේ? මේකත් අර දාසක් මණ්ඩල සම්මා දිට්ඨියෙන් එකක්. මේ ලෝකේ හැම තැනම මේ ධර්මතාවය පවතිනවා. යමක් ඉවර වෙන්නෙම තවත් යමක් පටන් ගන්න තමයි. යමක් පටන් ගන්නෙම පවතින යමක් ඉවර වෙන්න තමයි. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් අපගේ ජීවිතවල කවදාවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය තාපසයා තුළ පැමිණිය යුතුයි. කෙසේ ඕ වඩමි ආනාපාන සතිය කියන තැනට වඩා මෙසේ වඩමි කියන තැන ඉන්නවා නම් ඒ ආර්ය ශ්‍රාවකයා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. අපි මේ කමඨාන් වඩනවා, භාවනා වඩනවා, සසරෙන් එතර වෙන්න උත්සාහ කරනවායි කියලා අපි හිතාගෙන අපි කරන වෑයම් මොනතරම් මහා පරිමාණද. අපේ ජීවිතය අනන්ත අප්‍රමාණ අපි මේ වෑයම විතරණය කරලා තියෙන්නේ. ඇයි ප්‍රතිඵල නැත්තේ? අපේ ක්‍රියාවලිය තුළ ප්‍රතිඵල ලැබෙන දේ කරන්න එපාය. පීනන විදිය අපි ඉගෙන ගත්තාම පොත්පත් වලින් පාඩම් කළාම එයා කවදාවත් පීනන්න දක්ෂ කෙනෙක් වෙන්නේ නැහැ. හේතුව එයා වතුර ස්පර්ශ කරලවත් නැහනේ. හැබැයි වතුරට වැටිලා දඟලන කෙනා ඇත්තටම පොතේ දේවල් දන්නේ නැහැ. එයා දන්නවා දඟල දඟල ඉතියාම කොහොමරි වෙරළට යනව බව. වතුරට වැටිච්ච කෙනා අකමැත්තෙන් උනත් ජීවිතේ බේරගන්න එයා පීනන්න පුරුදු වෙනවා. හැබැයි පීනන්න ඉගෙන ගන්න කෙනා කවදාවත් පුහුණුව ලබන්නේ නැහැ. හේතුව එහෙම අවශ්‍යතාවයක් එයාට නැහැ. ජීවිතය පිළිබඳව අවධානමක් නැහැ. එයා කාමරයක පුටුවක වාඩි වෙලා ඉන්න කෙනාට මොන ජීවිත අවධානමක්ද? ඒ නිසා එක ලස්සනට එයා ඉගෙනගෙන පාඩම් කරගන්නවා. ඒකෙන් එයාට ප්‍රතිඵලයක් නැහැ. අර මනුස්සයා පොත දන්නෙත් නැහැ. පීනන ක්‍රමේ දන්නෙත් නැහැ. ජීවිතේ රැකගන්න ඕනේ කියන අවදානමට ලක් වෙලා කොමරි අතපය දඟලලා දඟලලා කොමරි මොනවරි එක කෙල්ලිලා එයා ගොඩහෙනවා. එයා පීනන්න කොමරි ඉගෙන ගන්නවා. එහෙනම් මම මේ ආනාපාන සතිය ඉගෙන ගන්නවා, කමඨාන ඉගෙන ගන්නවා, මම මේහාකාර ජීවිතයක් ගත කරනවායි කියලා අපි යම් කිසි දෘෂ්ටියක් අදාගෙන ලෝකයක් අදාගෙන නඩත්තු කරනවා නම් කවදාවත් මේකෙන නිරෝධගාමිත්වය අපට ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය අපි වඩනවා. නමුත් නිරෝධ වෙන්න අපි කීයෙන් කී දෙනෙක්ද ඒකට අවශ්‍ය කටයුතු කළේ? ස්වාමිනී නිරෝධ සමාපත්තියට පත් වෙන කෙටි ක්‍රමයක් තියෙනවද කියලා මගෙන් එක ශ්‍රාවකයෙක් කියවුවා. පාර කෙටි වුණත් පාර ලොකු වුණත් ප්‍රශ්නයක් නෑ. නිරෝධ සමාපත්තියට පත් වෙනවා නම් බලන්න ඒක තුලත් යාට තියෙන කෙටි ක්‍රමයකින් යන්න. ඒ තරම් කම්මැලි. පාර කටුක වුණත් කැලෑවෙන් යන්න තිබුණත් බොහොම පිරිසිදු වුණත් දීර්ඝව යන්න තිබුණා, කෙටියෙන් යන්න තිබුණා ප්‍රශ්නයක් නැහැ. නිමාව ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා නම් මාගේ පිරිණිවීම මේ මිනිසත් භවයේ ආයස කාලයට කලින් සිද්ධ වෙනවා නම් ආයස් කල්පේ ඉවර වෙනවත් එක්කම මිනිසත් භවයත් එක්ක මේ සංසාර පැවැත්ම නිමාවට දක්වනවා නම් එච්චරයි නේද? ඇයි කෙටි ක්‍රමයක්? මොකද්ද මේ නිවන් දකින්න තියෙන අදිසිය? මේකට කියනවා නිවන් කලබලයේ කියලා. හැමෝම කලබලයි. නිවන් දකින්න රාත් වෙන්න කලබලයි, සෝතාපන්න වෙන්න කලබලයි. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන අයට තේරිච්ච නැති ප්‍රශ්නයක් තියෙනවා. කලබලේ නැති වුණාමලු එයා, කලබලේ නිවුණාමලු එයා සෝතාපන්න වෙන්නේ. මේ කියන මානසිකත්වයේ මේ කියන විඩාවෙන් නිමාවටපත් වුණාමලු එයා රාත් වෙන්නේ. එනම් විඩාව නඩත්තු කරන කෙනෙක් කොහමද රාත් වෙන්නේ? කලබලෙන් ඉන්න කෙනෙක් කොහමද සම්මාවක් දකින්නේ? සම්මාව පේන්නේ එක තැන ඉන්නපාය. අද අපි සෝතාපන්න වෙන්න රාත් වෙන්න කියලා ධර්මයේ ශ්‍රවණය කරනවා. කොච්චර බණ අහලා තියනවද කියලා කිව්වාම නින්දි මොනවාරි කියවනවා නම් ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක. එහෙම නැත්නම් සතරාර්ය සත්‍ය එකක්. ඒ තරම් බණ අහලා නින්දේ වෙන දේවල් කියවෙන්නේ මාර්ගයට අදාළ දෙයක් කියවෙන්නේ. එහෙනම් ජීවිත කාලෙම බණහාලා. අපි අවංකවම දන්නව අපට තරහා යන ප්‍රතිසතිය අඩු වෙලා තියෙනවද? එකතු කරන ප්‍රතිසතිය අඩු වෙලා තියෙනවද? පාරක යනකොට එනකොට රස්සාව ඉන්නකොට රාගයේ ප්‍රශ්නේ විසඳිලා තියෙනවද? මිනිසුන්ගේ දුර්වලකම් අඩුපාඩු දකිනකොට ඒක පිළිගන්න, ඒකට ඇදගැහෙන්න, ඒකට හොරොත්තු දෙන මානසිකත්වයේ තියනද? එලා දකින්නවා, නිඳා කරනවා, විවේචනය කරනවා, තවත් කට්ටියත් එක්ක එකතු වෙලා ඕපදූප අපි කතා කරනවා, මිනිසුන්ගේ චරිත අපහාස කරනවා, විවේචනය කරනවා, නිින්දෙත් බන කියවනවා නම් නොදැනුවත්කමින් කියවෙන දෙත් ඒකාන්ත වශයෙන්ම ආර්ය මාර්ගයට එකක් නම් මේ තරම් බනහාලා නම් ඇයි මේ අඩුපාඩු හැදිලා නැත්තේ? තමන්ගේ ස්වාමි පුරුෂයාට අනුකම්පා කරන්න ති බිරිඳවරු කොච්චර ඉන්නවද? ඒ හැමෝම මා උපාසිකාවරු. දෙපෝයක් වෙන්න බෑ, සතර පෝයක් වෙන්න බෑ සිල් හැඳගෙන. විශ්වේදියා බලාගෙන කිරි කොක්කුවාගෙන ඉන්නේ. බොහොම පිරිසිදු ඇව්වාම දසසිල් සමාදන් වෙලා ඉන්නේ. කොහොමද දන්නේ? ගෙදර මාත්‍යාට කෑම බීම ඒ මනුස්සයා මොන හරි කයි අර බල්ලේ පූසෙකුට කතා කරනවා වාගේ. එහෙනම් අපේ ජීවිතේ අපෙත් එක්ක ඉන්න කෙනෙකුටවත් මා කරුණාව නැත්නම් අපි මොකද්ද මේ වඩන මෛත්‍රිය? මේ දසශීලය තුළින් පානාතිපාතා කියන ශික්ෂාපදේ නැහනේ. සත්ව හිංසා නොකරමි, සත්ව ඝාතන නොකරමි, සත්ව ඝාතනයට අනුබලද නොකරමි, දුක් විඳින සත්ව දිහා බලලා ප්‍රීති නොවෙමි. මෙන්න මේකින සමුදාය එකතුනාම නේද පානාතිපාතා කියන ශික්ෂාපදේ නිර්මාණය වුණේ. අන්න සතෙක් බඩගින්නේ ඉන්නවා, ලෙඩ වෙලා ඉන්නවා, කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි රකින්නේ පානාතිපාතා. මේ කට්ටිය කොහොමද සෝතාපන්න වෙන්නේ, සකුර්දාගාමි වෙන්නේ? එහෙනම් අපේ ජීවිතවල අපි මේ වඩන කමඨාංග වල විශාල දෝෂයක් තියෙනවා. අපි මාළිග ආරක්ෂා කරන්න උත්සාහ කරනවා, රට ජාතිය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා, ඒක වරදක් නෙමෙයි. ඒක අපේ පුරවැසිභාවයට අපි කරන යුතුයකමක්. හැබැයි ඊට වඩා අතේ තියෙන දේ පරිස්සම් කිරීම ඊට වඩා ශ්‍රේෂ්ඨයි නේද? අතේ තියෙන දේ පරිස්සම් කරන්න බැරි නම් එයාට රට ජාතිය පරිස්සම් කරන්න පුළුවන් කොහමද? අනුන්ගේ දේපල පරිස්සම් කරන්න යට හැකියාවක් ලැබෙන්නේ කොහමද? මේ අතේ තියෙන දේ පරිස්සම් කරන්න බැරි වෙනකොට. අතේ තියෙන දේ කියලා කිව්වේ තමන්ගේ දරුවන්ට යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න බැරි නම්, භාර්යාවට ස්වාමි පුරුෂයාට යුතුයකම් වගකීම් කරන්න බැරි නම්, එයා ශාසනයට යුතුයකම් වගකීම් කරන්නේ කොහමද? එයාගේ මාර්ගයට යුතුයකම් වගකීම් කරන්නේ කොහමද? සමාජයට යාපත කරන්නේ කොහමද? එයා වෙනුවෙන් එයාගේ ළඟ ඉන්න කට්ටියටවත් එයාට යුතුයකම් කරන්න බැරි වෙනකොට. මෙන්න මේ ධර්මතාවය අපි හැමෝම වාඩි වෙලා කල්පනා කරන්න බලන්න අවශ්‍යයි. අපි ඉස්සෙල්ලාම අපට අනුකම්පා කරලා පුරුදු වෙන්න එපාය. මෛත්‍රිය කාටවත් දෙන්න කලින් තමන්ට කරන්න එපාය. තමන්ගේම ඥාතින්ට මිත්‍රයන්ට ඒ අනුකම්පාව දයාව දක්වන්න එපාය. එහෙම වුණොත් නේද අපි තුල මෛත්‍රිය තියෙන බව ඔප්පු වෙන්නේ. භාවනා වඩලා දවසම සිල් අරගෙන ගෙදර ගිහිල්ලා නිකම් බැන ගන්නවා. අස් කරලා නැහැ, පිළිවෙල නැහැ, කාලබිලා මේ හොදලා නැහැ කියලා අර ඉන්න හැමෝටම නිඳා කරනවා, අපහාස කරනවා. ඒ කෝප්ප පිඟන් අරගෙන ගිහිල්ලා සිංකෙකට දානකොට සද්දේ එළියට ඇනවා තරහා. භාවනා කරලා සිල් අරගෙන ගෙදර ඇවිල්ලා මෙච්චර වැඩ මේවා එකක්වත් පිළිවෙල නැහැ කියලා මේ තරම් ගැටෙනවා නම් අර සිල් කියලා මොනවද ගත්තේ දන්නේ නැහැ. ගුණධර්ම කියලා එකක් වැඩුවා දවසක් පුරා මොනවද දන්නේ නැහැ, වැඩිලා තින්නේ මොකවත් වැඩිලා නැහැ නේ. මේ තරම් අපිරිසුදු පරිසරයක ඕදපු නැති කෝපපින්ගන් එක්ක අර මිනිස්සු හිටියන්නේ මෙච්චර කැළඹුන්නේ නැහැ නේ. සිල් ගත්ත කට්ටිය තරම්වත් භාවනා කරපු කට්ටියට තියෙන කැළඹිල්ල අර ගෙදර හිටපු කට්ටියට මේ දක්වා තිබුණ නෑනේ. එහෙනම් සිල් නොගෙන භාවනා නොගෙන ඉන්න කට්ටිය දැන් අපට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? ගෙවල් වල මිනිස්සු ඉන්නවා ගොඩාක් දුප්පත්, එදා වේල අම්බ කරගෙන කන්නේ. අද වැඩට ගියේ නැත්තම් අද කෑමක් නෑ. මඤ්ඤොක්ක ගලවගෙන ඒ අලේ තම්බල කන්නේ ඇයි? වත් කන්නේ. එදා කන්න නම් එදාට වැඩට යන්න ඕනේ. වැඩට ගියේ නැත්තම් කෑම නැහැ. අද තපස්සරු ඉන්නවා රටකට කන්න දෙන්න පුළුවන්, දිස්ත්‍රික්කයට බත් දෙන්න පුළුවන් තරම් වත්කම් තියෙනවා. එහෙනම් ගීයන්ට වඩා තපස්සරුන්ගේ තත්ත්වය කොහොමද කියලා දැන් අපට පැහැදිලි නේද? තපස්සරුන්ට වඩා ගීයෝ මොන තරම් ශ්‍රේෂ්ඨද? අද වැඩට ගියේ නැත්තම් ඒක කන්න නැහැ. ඇයි? අද කන්නේ ඊයේ හම්බ කරපු එක. පැය 24 එයාගේ පැවැත්ම තියෙන්නේ. පැය 24ක් එකතන හිටියොත් එයාගේ පැවැත්ම සම්පූර්ණයෙන් කන පිට යනවා. එයා කාගෙන් හරි බත් එකකට සල්ලි ඉල්ලන්න ඕනේ. හේතුව එයා යන එන මන් නැති අසරණ කෙනෙක් වෙනවා. හැබැයි පැවිද්දා අවුරුදු 25ක් හිටියත් එකතන ප්‍රශ්නයක් නැහැ. තරුපය හොටෙල් එකකින් කෑම ගෙන්නලා කන්න පුළුවන්. ඒ තරම් වත්කම් තියෙනවා. දැන් ගියට වඩා පැවිද්දා අවු වෙලා නේද වත්කම් වලට? ගියට වඩා පැවිද්දාගේ ජීවිතේ පිරිහිලා නේද? ඇත්තටම අපි සමාජෙට ගිහිල්ලා බලනකොට මොනතරම් ගියෝ බස්සල ඒ පාපුවරුවේ එල්ලිලා යනවද? හැබැයි ස්වාමීන් වහන්සේලා ගත්තාම අදිසුඛෝපභෝගී වාහනවල වෙඩින වදින වාහනවල ගමන් කරනවා නම් හැත්තටම අවු වෙලා ඉන්නේ පැවිද්දද ගියද කියලා බලනකොට පැවිද්ද අවු වෙලා ගියා නිදාස් වෙලා. ගිය ඇත්තටම ගිහි ගෙදර අල්පේච්ච වෙන්නවා පැවිද්දා අල්පේච්ච ගෙදර සුඛෝපභෝගී වෙන්නවා අපිට වැරදිලා. පිරිනිවන් පාන්න ඕන නම් මේ සංසාර විමුක්තිය ලබන්නට ඕන නම් මේ දෝෂ නිර්දෝෂ කරන්නට ඕනේ, මේ වැරදි අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ. තථාගතයන් වහන්සේ මගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් සිහි කරන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට දේශනා කළේ අල්ලගන්න එකක් නෙමෙයි අත්තරින් එකක්. භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පෙන්නපු මාර්ගය නිරෝධ වෙන එකක්, නැවත නැවත පවතින එකක් නෙමෙයි. එහෙනම් අපි උන්වහන්සේගේ සරණ යනවායි කියලා පැවැත්මක් නිර්මාණය කරනවා නම්, අල්ලා ගැනීමක් නිර්මාණය කරනවා නම්, සැප බලාපොරොත්තුෙන් අපි අපේ මාර්ගය වඩනවා නම්, ඒ කිසිම දෙයක් තුළින් ඒකේන මාර්ගය වැඩෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තිය කවදාවත් මේ භවයේ විතරක් නෙමෙයි, මේ නිවැරදිතාවය ඇති වෙන තාක්කල් ඒ නිරෝධ සමාපත්තිය අපට ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ. මේ දුර්වලකම් හඩුපාඩු හදා ගන්නට ඕනේ. හැමදේම අපට ලැබෙන්නේ අපේ කුසලයේ නිසා. අපට යමක් නොලැබෙන්නේ අපේ අකුසලයේ නිසා. කුසල් තිබුණාම ඒකට අනුව ලැබෙනවා, අකුසල් තිබුණාම ඒකට අනුව නොලැබෙනවා. කුසලේ ඉවර වුණාම ලැබෙන දේ අයිමි වෙනවා, අකුසලේ ඉවර වුණාම නොලැබිච්ච දේ ලැබෙනවා. ඇයි මේ ධර්මතාවය, මේ ආනාපාන සතිය අපිට තේරුන්නේ නැත්තේ? ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය මත සිත පීඩා භාවනා කරන භාවනා යෝගියාට මේ විශ්වය පිළිබඳව මේ අවබෝධය ඇති වෙනවා. සමාජයේ ක්‍රියාවලිය එයාට තේරෙනවා. සමාජයේ නොහිටියත් වෙන ක්‍රියාවලිය කුමක්ද, ඒ මිනිසුන්ගේ ජීවන රටාව මොකක්ද කියන එක එයාට මෙතන ඉඳලා දකින්න පුළුවන්කම තියෙනවා. හේතුව මමත් විශ්වයත් එකනම් මන් තුලින් විශ්වය පේනවා නේද? ආස්වාසයේ ඉවර වෙන්නේ ප්‍රාස්වාසයේ පටන් ගැනීම නිසා. ප්‍රාස්වාසය ඉවර වෙන්නේ ආස්වාසයේ පටන් ගැනීම නිසා. එහෙනම් එකක් පවතින්නේ තවත් එකක් නොපවතින නිසා. යමක් නොපවතින්නේ දැන් යමක් පවතින නිසා. ඇයි මේ ධර්මතාවය අපට තාම වැටහෙන්නේ නැත්තේ? අපි තුල ගීගයක් පවතින්නේ නැහැ, ගී මානසිකත්වයක් පවතින්නේ නැහැ. ඇයි ඒක පවතින්නේ නැත්තේ? තපස්කමක් අපි තුල පවතින නිසා. මහානකම පවතිනවා නම් ගීකම පවතින්නේ නැහැ. ගීකම පවතිනවා නම් මානකම පවතින්නේ. දැන් තම තමන්ගේ අදවතට එකඟව ආල බලන්න තමන් තුළ පවතින්නේ මානකමද ගීකමද කියලා. අම්මෙක් ඉන්නවාය, තාත්තෙක් ඉන්නවාය, දරුවෝ ඉන්නවාය, ගෙවල් දොරවල් තියෙනවාය, මට ඉපදිච්ච ගමක් තියෙනවාය, මට දාව ඉඩකඩම් තියෙනවාය, දේපල තියෙනවාය. යමක් අසරණ වුණොත්, ප්‍රශ්නයක් රෙල රෝගයක් ඇති වුණොත්, මට පීඩ වෙන්න මේ වගේ වත්කම් තියෙනවා යකින මානසිකත්වයේ තියෙනවා නම් එයා තුළ පවතින්නේ පැවිදිකම නෙමෙයි ගීකම. ගීකම පවතිනවා නම් එයා තුළ මානකම පවතින්නේ නැහැ. අම්මෙක් නැති, තාත්තෙක් නැති, යනෙනමක් නැති, පිණ්ඩපාතයෙන් යැපෙන කවුරු ඇවිල්ලා ගහලා ගියත් ඇයි ගහන්නේ කියලාවත් අහන්න බෑ. මං වෙන ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, අසනීපයට පීඩ වෙන්න කිසිම කෙනෙක් නැහැ. අන්ත අසරණ වෙච්ච දුගී යාචකෙක් මම. දැන් මේ අතුල ගීකමක් නැහැ. එහෙනම් පවතින්නේ මහානකම. මෙන්න මේ සම්මා දිට්ඨිය අපි තුල නිර්මාණය වෙන්නට අවශ්‍යයි. අපි ජීවත් වෙන පරිසරය තුල අපගේ මාර්ගය අපි මතු කර ගන්නට අවශ්‍යයි. කවුරුත් ඇවිල්ලා පෙන්නන්නේ මෙන්න ඔබ වහන්සේගේ මාර්ගය කියලා. කවුරුත් ඇවිල්ලා අපිට කියන්නේ මෙන්න මේ උපාසකයාගේ කමඨාන මෙන්න මේක කියලා. අපි දැනගන්න ඕනේ ගේ තුල කමඨාන නිර්මාණය කරගන්න. රැකියා වැඩපොළ තුල ඒ කමඨාන නිර්මාණය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අපේ පරිසරයේ සමාජය අපේ විමුක්තිය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. හැම දේ තුළම තියෙන කැළඹිල්ල, පීඩනය, පැවැත්ම අයින් කරාම ඒ හැම කාරණාවක් තුළින්ම නිර්වාණය මතුවෙනවා නේද? ඒ හැමදේ තුළින්ම නිවීම අපට ඇති කරගන්න පුළුවන් නේද? ඇයි ඒ දක්ෂකම අපි වඩන්නේ නැත්තේ? ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ ක්‍රියාවලිය මතසිත පීඨා සීය පවත්තන භාවනා යෝගියා මෙන්න මේ විදියට මේ ආස්වාසය ප්‍රාස්වාසය තියෙන විද්‍යාව දකිනවා. නිවැරදි දැක්ම දකිනවා. යමක් නොපවතින්නේ දැනට යමක් පවතින නිසා, දැන් යමක් පවතින්නේ යමක් නොපවතින නිසා. ආස්වාසය ප්‍රාස්වාසය නැති නිසා පැවත්මං, ප්‍රාස්වාසය ආස්වාසය නොපවත්ම නිසා පැවත්මං. යමක් පවතින්නේ යමක් නොපවතින නිසා, යමක් නොපවතින්නේ යමක් පවතින නිසා. එකක නිමාව තවත් එකක ආරම්භය, යමක අවසානය තවත් එකක පටන් ගැනීම, යමක පටන් ගැනීම තවත් එකක අවසානය. මෙන්න මේ හේතුඵල ධර්ම අපිට මේ ලෝකයේ හැමතැනින්ම දකින්න පුළුවන් නම් මේ කියන භාවනා යෝගියා සම්මාදිට්ඨියකට පත් වෙලා ඉවරයි. හැමතින හැමතැනම පවතින ගනුදෙනු කරන මේ හේතුඵල ධර්ම යා දකිනවා. රක්ෂිතයකින්න භාවනා යෝගියා රක්ෂිතය දිහා දකිනකොට එයා දකිනවා රක්ෂිතය පවතිනවා. ඇයි? මේක ගම්මානයක් වශයෙන් නොපවතින නිසා රක්ෂිතයක් වශයෙන් පවතිනවා. මේක ගම්මානයක් වශයෙන් පවතිනවා නම් රක්ෂිතයක් වශයෙන් නොපවතිනවා. මෙන්න මේ ධර්මතාවයේ දකිනවා. උණුසුම පවතින්නේ සීතල නොපවතින නිසා, සීතල පවතින්නේ උණුසුම නොපවතින නිසා. බලන්න මේ ඍතු නියාමයේ පවා එයා හේතුඵල ධාමෙන් දකිනවා. ඒක නිසා මේක පවතිනවා, මේක නිසා ඒක පවතිනවා. දැන් අපට තේරෙනවා මේ හැම දෙය තුළම පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන බව. මේක පච්චය අරක පවතිනවා, අරක පච්චය මේක පවතිනවා. එකක් නිසා තමයි තවත් එකක් පවතින්නේ. අවිද්‍යාව නිසා නේද සංස්කාර අටගන්නේ? එහෙනම් මේ ලෝකේ පවතින මේ හේතුඵල ධාම, මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින්, මේ ක්‍රියාවලිය තුලින් අපට තේරුම් ගන්න පුළුවන් නම් මේ වෙනකොටත් අපි ආර්ය ජාතියේ ඉපදිලා ඉවරයි. අපේ ගමන අපි පටන් අරගෙන ඉවරයි. අපේ නිර්වාණ මාවත අපට එළි වෙලා ඉවරයි. ඒ පාර විවෘත වෙලා ඉවරයි. මෙන්න මේ ආකාරයට කමඨාන් වඩන භාවනා යෝගියා කල්පනා කරනවා මේ හැම දෙය තුළම හේතුඵල ධාම දැක්කාම හරිද? හේතුඵල ධාම බව කීයක් බලන්නට ඕනේද? දැන් මං විනාඩි 15ක් ඉස්සේ මේක බලනවා. ඉවරයක් නැහනේ. තව කොච්චර කාලයක් මේ විදිහට ඉන්න ඕනේද? මේකත් විඩාවක් නේ මට. දැන් මේ භාවනා යෝගියාට තේරෙනවා ආරම්භයක් තියෙනවා. ආරම්භ වෙච්ච හැම දෙයකම පැවත්මක් තියෙනවා. පවතින හැම දෙයක්ම නිමාවටපත් වෙනවා. ඒ නිසා තමයි සියල්ල අනිත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එකක්වත් ස්ථීර වශයෙන් පවතින්නේ නැහැ. තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවනා ඒ බුද්ධ අංකුරයක් පැවතුන්නේ නැහැ නේද? මේ ලෝකේ හැම දෙයක්ම නිමාවක් තියෙනවා. නිමාවක් ඇතුව තමයි ආරම්භයක් පවතින්නේ, අටගන්නේ. මෙන්න මේ ධර්මතාවය තුළ තියෙන එකම එක ක්‍රියාවලියයි. ආරම්භය කියන්නේ, පැවත්ම කියන්නේ, අවශ්‍ය අවසානය කියලා කියන්නේ, හේතුව කියන්නේ, ඵලය කියන්නේ, මේ ඔක්කොම එකම ක්‍රියාවලියයි කියලා දැක්කාම දැන් ඒකින සම්මාදිට්ඨිය තවත් පිරියවරකින් ඉහළට යනවා. ආරම්භය ඇති වෙනකොටම ඒක තුල පැවත්මක් තියෙන බව මේ භාවනා යෝගියා දැනගන්නවා. පැවත්මක් තියෙන නිසා ඒකාන්ත වශයෙන් මේ පටන් ගත්ත දේ කවදරි අවසන් වෙනවායි කියලා එයා දැනගන්නවා. දැන් එයා සකර්දාගාමි උණයි කියලා කිව්වොත් අපට ඒකට විරුද්ධ වෙන්න බෑ. හේතුව ඒ අවබෝධය එයා තුල මතුවෙලා. කෙනෙක් හිතවත් වෙනකොටම එයා දන්නවා මිතුරේ කම්බුණා, ඒ මිතුරුකමට පැවත්මක් තියෙනවා. කවදරි දවසක එයා අතුරු වෙනවා, නැත්නම් එයා වෙන් වෙනවා, අයිමි වෙනවා. පුංචි කාලේ සෙල්ලම් කරපු යාළුවෝ දැන් අපිට ඉන්නවද? මොන්ටිසෝරි අපෙත් එක්ක සෙල්ලම් කරපු යාළුවෝ අපිට ඉන්නවද? පාසලේ අපගේ මිතුරෝ දැන් කොයි? විශ්වවිද්‍යාලේ අපේ මිතුරෝ දැන් කොයි? රැකියා ස්ථානයේ අපේ මිතුරෝ කොයි? දැන් අපේ සහකරු සහකාරිය පව අපට අයිමි වෙලා නේද? දරුව බැඳලා දීග ගියා මේ දරුවන්ගේ මිතුරුකම සෙනෙහස අයිමි වෙලා නේද? විශාල ආයෝජනයකින් අදාගත්ත ගේ පරණ වෙනකොට ලේලිලා බෑනලාවිලා ඒවා ආක්‍රමණය කරනකොට මියපරලව යනකොට අපි එකතු කරපු බඩමුට්ටු පව අපට අයිමි වෙනවා නේද? මීට වඩා අනිත්‍ය වීමට සාක්ෂියක් අවශ්‍යද? හැම බැඳීමක්ම ඇති වෙනකොටම ඒකට පැවත්මක් තියෙනවා. ඒ බැඳීමේ අවසානයක් තියෙනවා. එහෙනම් රාතන් වහන්සේලාගේ ඒ සමගියට සාමයට යම්කිසි අවසානයක් තියෙනවද? ඒකට අවසානයක් නැහැ. ඇයි උන්වහන්සේලා බැඳෙන්න එපාය? ඒකට පැවත්මක් ඇදෙන්න. පැවත්මක් තිබුණොත් නේද ඒක අවසානයක් දකින්නේ? බැඳිලා නැත්තම් පැවත්මක් නැහැ. ඒ නිසා නිමාවක් නැහැ. රාතන් වහන්සේලා ලක්ෂයක් හිටියත්, කල්පයක් හිටියත් උන්වහන්සේලා තුල කවදාවත් නිමාවක් වෙන්නේ නැහැ. හේතුව එහෙම ක්‍රියාවලියක් එතන නැහැ. හැබැයි අනාගාමි වෙනකන් ඒගොල්ලන්ගේ හිතවත්කමට මිතුරුකමට ඒකින සමගියට සාමයට යම් යම් කඩතොළු ඇති වෙනවා. කැමැති දේ නොවෙනකොට, අකමැති දේ වෙනකොට, අදහස්වල යම් යම් පරස්පර විරෝධතාවයන් ඇති වෙනකොට, ක්‍රියාවලිය තුළ යම් යම් දෝෂ දැනෙනකොට, දකිනකොට දැන් අපි තුල තියෙන මේ මිතුරුකමට දෝෂ ඇති වෙන්නේ නැද්ද? හිතවත්කමට කඩතොළු ඇති වෙන්නේ නැද්ද? වෙන්වීමක් අපි අතර ඉඩසක් නිර්මාණය වෙන්නේ නැද්ද? ඒකට හේතුව තමයි තාම අටගැනීමක් තියෙනවා. ඒ නිසා පැවත්මක් තියෙනවා. ඒ පැවත්ම නිමාවටපත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය එකම ධර්මතාවයක ක්‍රියාවලියක් වශයෙන් දැක්කාම එකම ක්‍රියාවලියක් තමයි මේ ආකාර තුනකින් ගමන් කරන්නේ. ඉපදෙනකොටම වයසට යනවා කියන එකේ ගැද්දලා නැද්ද? ලෙඩවීම නැද්ද? ඒ දරුවා ඉපදෙනකොටම මැරෙන බව අපි දන්නේ නැද්ද? දැන් සිද්ධ වුණේ නැහැ. හැබැයි කවදරි සිද්ධ වෙනවා කියන එක ඒ තීරණය වෙලා නේද? මෙන්න මේ ධර්මතාවය අපට තේරුම් ගන්න පුළුවන් නම්, මේ ක්‍රියාවලිය එකක් බවට අපට 100න් ඉන්න පුළුවන් නම්, සතර ඉරියව්වෙම හැම ක්‍රියාවලියක් තුළම එකම ධර්මතාවයක් දකින්න පුළුවන් නම්, ඒ ධර්මතාවය තුළ තමයි අපගේ දෙවනි ඵලය පවතින්නේ. සම්මා දිට්ඨිය තවත් පියවරක අවබෝධයකින් ඉහළට යන්නේ මේ අවබෝධය අපි ස්පර්ශ කළොත් පමණයි. මේ භාවනා යෝගියා මේ ආස්වාස ප්‍රාස්වාසකනි ක්‍රියාවලිය මත සිත පීඨවල සිය පවත්නකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ විදිහට එකම ක්‍රියාවලියක් කියලා බලලා මමත් දැන් එකක් බවට පත් වෙලානේ. ජීවිත කාලෙම මේක දිහා මම බලාගෙන ඉන්නවා, ක්‍රියාවලිය මා දිහා බලාගෙන ඉන්නවා. මේක වීලුවක් වෙලානේ. ඇසෙනුත් මේ ක්‍රියාවලිය දකිනවා, කනිනුත් මේ ක්‍රියාවලිය අසනවා, රසිනුත් මේ ක්‍රියාවලිය දැනගන්නවා, ගන්ධෙනියුත් දැනගන්නවා, ස්පර්ශිනුත් මේ ක්‍රියාවලිය දැනගන්නවා, සිතුවිලි වලිනුත් මේ ක්‍රියාවලිය දැනගන්නවා. හැබැයි මම මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නවා, ක්‍රියාවලිය මා දිහා බලාගෙන ඉන්නවා. මේකට නිමාවක් නැද්ද? තවත් කොච්චර කාලයක් මම මේ ක්‍රියාවලිය කරන්නට ඕනේද? මේකේ අවසානයක් නැද්ද? එතකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ක්‍රියාවලිය තුළ දෝෂයක් තියෙනවා. මේක දිහා දකින්න කිසිම දෙයක් නැහැ. මේක අවබෝධ කරන්න කිසිම දෙයක් නැහැ. හේතුව මමත් ඒ ක්‍රියාවලියේම කොටසක් තමයි. මෙච්චර කාලයක් මේ භාවනා යෝගියාට ඒක තේරුන්නේ නැහනේ. හේතුඵල ධාම දැක්ක භාවනා යෝගියා දන්නේ නැහැ මමත් හේතුඵල ධාමක් නිසා මේ නිර්මාණය වෙච්ච කෙනෙක් කියලා. මම මේ දුක් විඳිනවා, සසර දුකයි දුකයි කියලා හඬනවා, වැළපෙනවා. එහෙනම් මේ දුකට හේතුව මොකද්ද? සැප හයිමි වෙච්ච නිසා දුක ඇති වුණා. දුක හයිමි වුණාට පස්සේ සැප ඇති වෙනවා. එහෙනම් මන් තුල මේ සිද්ධ වෙන හැම තප්පරයක්ම හේතුඵල ධාමක් නෙමෙයිද? කර්මය තිබුණා, ඒ නිසා ඉපදුනා. කර්මය නැත්තම් ඉපදීම නැති වෙනවා. මම මේ ඉපදුනේ අර කර්මය තිබුණා කියන හේතුව නිසා නේද? කර්මය හේතුව නිසා මගේ උත්පත්තිය මමත් හේතුඵල ධාමක් තමයි. සම්මාව ඔයනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා, හැමතැනම නිවීමට අදාළ කමඨාන් පුරුදු පුහුණු කරනවා. මේකට හේතුව මොකද්ද? ඉපදෙන්න තියෙන අකමැත්ත නිසා තමයි. පිරිනිවීම කියන පැත්තට කැමැති වෙලා තියෙන්නේ. දුක් විඳින්න තියෙන අකමැත්ත නිසා තමයි. ඒකෙන් නිදාසෙන්න වෑයම් කරන්නේ, කමටන් වඩන්නේ. එහෙනම් මේ හැම වෑයමක් තුළම තියෙන හේතුඵල ධාම නේද? හැම තැනම ක්‍රියාවලියක් තියෙනවා. ඒ හැම ක්‍රියාවලියක් තුළම තියෙන හේතුඵල ධාම නේද? මෙන්න මේක තේරුන්නේ නැහැ මේ භාවනා යෝගියාට මෙච්චර කාලයක්. දැන් තේරුණා මේ දකින හැම දෙයක් තුළම තියෙන හේතුඵල ධාමම තමයි මම. මමතේ හේතුඵල ධාමේ නිර්මාණයක්, මමතේ හේතුඵල ධාමේ ක්‍රියාවලියක්, ඒ සංස්කාර වලින්ම ගනුදෙනු කරන එකක් තමයි මේක. මෙන්න මේ කාරණාව තේරුණාම මේ භාවනා යෝගියාගේ සිතට විශාල සතුටක් දැනෙනවා. ඒ සතුටේ අත්දැකීම තමයි මම දැන් මහා මූද වාගේ කියලා දැනෙනවා. මම මහා පොළොව වාගේ දැනෙනවා. හේතුව මේ මහා පොළොවට මිනිස්සු මොනතරම් කැසිලි කැලි කැසල දානවද? මොනතරම් අපවත්‍ර දේවල් මිනිස්සු මේ මහා පොළොවට එකතු කරනවද? උයලා පියලා ඕදලා මොනතරම් දේවල් මේ මහා පොළොවට මිශ්‍ර කරනවද? ඒත් මහා පොළොව කම්පා වෙන්නේ නැහැ. අපි කියනවා පොලිතින් දාන්න එපා, කුණු දාන්න එපා, ප්ලාස්ටික් කෑලි දාන්න එපා, පරිසරය අපිරිසිදු කරන්න එපා. ඇත්තටම මේ පොලිතින් නුර ටිකයි ප්ලාස්ටික් කෑලි ටිකයි හංගාරු ලෝකෙන්ද ගෙනාවේ. අපි කියන මේවා કૃතිමයි, මේවා ස්වභාවිකේවල් නෙමෙයි, අපට ස්වභාවික ආහාර දෙන්න, ස්වභාවික කෑම දෙන්න, පළතුරු දෙන්න කියලා කියනවා. එහෙනම් මේ අස්වාභාවිකයි කියන එක මොන ග්‍රහයන්ගෙන් ගෙනාපු එකක්ද? පිටසක්වල ජීවීන් ගෙනල්ලා මේ අලෙවි කළාද? ඒවත් මේකින ස්වභාවික දේවල් වලින්ම තමයි ගත්තේ. ප්ලාස්ටික් පාවිච්චි කරන්න එපා, ඒක કૃතිමයි කියලා කියන ප්ලාස්ටික් ගත්තේ රබර් ගස් වලින් නෙමෙයිද? මේකින මහ පොළවේ පස් වලින් නෙමෙයිද? මේ මහ පොළවේ තියෙන ද්‍රව්‍ය වල එකතුවක් නෙමෙයිද? ඒක ස්වභාව ධර්මයාගේම තවත් ක්‍රියාවලියක් තමයි. ස්වභාව ධර්මයක් නැතුව මේ සතරමා භූත නැතුව කො හදන්නකො ප්ලාස්ටික් කැල්ලම්. එහෙම එකක් නැහැ ලෝකේ. හැබැයි ඒක કૃතිමයි, ඒක අයිත කරයි කියලා සංකල්පයක් අපේ ඔළුවේ තියෙනවා. ඒ නිසා අපි ඒවට විරුද්ධයි එලා දකිනවා. හැබැයි ඒව හදලා තින්නේ මේ ගස්ගල් වලින් තමයි. අපි කන බොන දේවල් වලින් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. සීනි වලින් ප්ලාස්ටික් හදනවායි කියලා කිව්වම අපි පුදුම වෙන්නේ නැද්ද? සමහර විට ඒක ඇත්තනම් දැන් අපට කම්පා වෙන්න හේතුවක් තියනවාද? එහෙනම් මේ ලෝකේ හැම ආහාර පානයක් තුළින්ම විවිධාකාර නිර්මාණයන් පවතිනවා. මෙන්න මේ තාපසයාට මේ හැම දේ තුළම යථාර්ථය තේරෙනවා. ඒ කියන්නේ අර අවබෝධය තවත් පියවරකින් වැඩි වෙලා නේද? මම මහ පොළොව වාගේ, මම මහ මූද වාගේ කියන එක මේ තාපසයාට දැනෙනවා. ඒ තාපසයා දන්නවා මොනතරම් කැලි කසල ගෙනල්ලා මහ මූදට දැම්මත්, මොනතරම් අපද්‍රව්‍ය දේවල් එකතු කරුවත් මේ මහ මූද කම්පා වෙන්නේ නැහැ. මොකද්ද මේකට තියෙන හේතුව කියලා බැලුවාම මහ මූදේ කුණාටු තියෙනවා. හැබැයි කුණාටුවක් කියලා අපි වෙනමම එක නිර්වචනය කරනවා, වෙනම දකිනවා. නමුත් කුණාටුවත් මාමූදේම ක්‍රියාවලියක් නේද? විශාල රැලි එනවා. ඒ රැලි අපි වෙනම කොටසක් වශයෙන් දකිනවා. ඒකත් මාමූදේම ක්‍රියාවලියක් නෙමෙයිද? කැළඹිච්ච මූද කියලා කියනවා. ඒ කැළඹිච්ච මූද කියලා අපි වෙනම නිර්වචනය කළාට ඒකත් මාමූදේම ක්‍රියාවලියක් නෙමෙයිද? කලපුව කියලා කියනවා, බොහොම තැම්පත් කියලා කියනවා. මේ තැම්පත් මූදත් මූදෙම ක්‍රියාවලියක් නෙමෙයිද? එකම මූදේ ක්‍රියාවලි ගණනාවක් තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එකක්. ඒකට ස්ථීර පැවත්මක් නැහැ. හැබැයි මා මූද කියන එකට ස්ථීර පැවත්මක් තියෙනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගත්තාම මේක තමයි සිතේ ස්වභාවය. රාගය ඇති වෙනවා, පැවතෙනවා, නැති වෙනවා. ලෝභය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ద్వේෂය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. හැබැයි සිත ජීවිත කාලෙම හැම භවයකම පිරිණිවන් පානකම් පවතිනවා. හර මූද වාගේ කුණාටු හැමදාම පවතින්නේ නැහැ, රැලි හැමදාම පවතින්නේ නැහැ, කැළඹිල්ල හැමදාම පවතින්නේ නැහැ, නිෂ්කලංක භාවය හැමදාම පවතින්නේ නැහැ. ඒ හැමදේම පවතින්නේ නැති වුණාට ඒ හැමදේම පවත්වාගෙන යන මූද හැමදාම පවතිනවා. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තාම එයා අනාගාමි ඵලයට පත් වෙනවා. ඒ උත්තමයා මේ ලෝකේ එකම එක දෙයක් තියෙනවා. ඒ තියෙන දේ තමයි මම තමයි ඒ හැමදේම කියන එක දැක්කාම ඒ එකම ධර්මතාවයක් තුල එයා නිරත වෙනවා. ඒ ධර්මතාවය තුළ මේ භාවනා යෝගියට තවත් විඩාවක් දැනෙනවා, තේට්ටුවක් දැනෙනවා. ඇයි? එහෙම ධර්මතාවය තුළ තමන්ට පැවැත්මක් තියෙනවා. එහෙම පැවැත්මක් තුළ තමන් නඩත්තු වෙනවා. ලොකුවට කෙලෙස් නැහැ. එහෙනම් නිවීමක් සම්පූර්ණ වෙන්නේ නැත්තේ ඇයි? එහෙනම් නොදැනුවත්ව මෙතන කෙලෙස් තියෙනවා. මේක මේ භාවනා යෝගියාට ස්පර්ශ වෙනවා. මේ භාවනා යෝගියා සියුම් ලෙස දකිනවා. මොකද්ද මේ ක්‍රියාවලිය තුළ තියෙන පැවැත්ම? ලෝකේ එකම දෙයක් නම් තියන්නේ ඒ දේ මම නම්. මොකද්ද මම මෙතන අල්ලාගෙන ඉන්නේ? මොකටද මම මේ ඇලිලා ඉන්නේ? මා තුල වෑයමක් තියනවද? මා තුල පීඩා පැවැත්මක් තියනවද? මොකටද මම පීඩා ඉන්නේ? මොකටද මම ගැටෙන්නේ? මොකද්ද මට සිද්ධ වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණාව එකින් එකට ගවේෂණය කරනකොට මේ භාවනා යෝගියාට එකක් තේරෙනවා. මේ ලෝකේ පුද්ගලයේ සත්‍යයක් නැත්තම් පරම සත්‍ය කියලා එකක් අඳුරන්නේ කවුද? අන්න එතන දෝෂයක් තියෙනවා. හැමදේම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා නම් ඒකම ක්‍රියාවලියක් නම් මම ඒක අඳුනගන්න තියෙන උවමනාව මොකද්ද? එතන දෝෂයක් තියෙනවා. හැමදේම හේතුඵල ධාම නම් මම හේතුඵල ධාමක වශයෙන් දැනගෙන මාතුලින් ලෝකේ දකින්නත් ලෝකයේ තුලින් මාව දකින්නත් මේ ගනුදෙනුව නඩත්තු කරන තැන දෝෂයක් තියෙනවා. ඒ තමකම අත්තරිනවා. ඒ ක්‍රියාවලියේ අයිතිය අත්තරිනවා. ඒ දැනුම අත්තරිනවා. ඒ සම්මාවේ අවබෝධය අත්තරිනවා. ඒ කියන ඵලය ඥානය අවබෝධය ඒ ප්‍රත්‍යක්ෂය අත්තරිනවා. දැන් යාට අවබෝධයකුත් නැහැ, ඥානයකුත් නැහැ, ප්‍රත්‍යක්ෂ දෙයක්කුත් නැහැ. එයා නොදන්න දෙයක්කුත් නැහැ, දන්න දෙයක්කුත් නැහැ. දැන් යා නිරෝධ සමාපත්තියට පත් වෙලා හේතුව මොකවත් නැති නිසා කිසිම දේ තුල යා පීචලත් නැති නිසා කිසිම වෑයමක් නැති නිසා එයාට අපි කියනවා නිරෝධයටපත් උනා. ඒ නිරෝධයට සමවැදුනා. නිරෝධ සමාපත්තියටපත් උනා. එයාගේ වැඩ ඉවර වුණා. එහෙනම් අපේ ජීවිතවල අපි වඩන්න ඕන කමඨාන මෙන්න මේ ආකාරයේ විය යුතුයි. අපි කොච්චර කමඨාන් වැඩුවත් මේ කමඨාන මේ ආකාරයට සිද්ධ වෙන්නේ නැත්නම් ඒකේන අවබෝධයේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වැඩි වෙන්නේ නැත්නම් ඒ වැඩි වෙන අවබෝධයේ තරමට හැලීම් ගැටීම් නිරෝධ වෙන්නේ නැත්නම් අපගේ කෙලෙස් නිරෝධ වෙන්නේ නැත්නම් දවස ගානේ අවබෝධයෙන් අවබෝධයට ගුණධර්ම වැඩෙන්නේ නැත්නම් අවසානයේ පුද්ගලයාත් නැති වෙලා පීචන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව කිසිම ගනුදෙනුවක් නැතුව පුද්ගලයේ සත්‍යයක් නැතුව නැවතිච්ච ස්වභාවය අපි තුල අටගන්න නැත්තම් මේ කියන කමඨාන වැරදි, ඒ කියන මාර්ගයේ වැරදි. මේ කියන දේ සිද්ධ වෙනවා නම් මේ කියන නිමාව අපි තුල පරිපූර්ණ වෙනවා නම් ඒ කියන කමඨාන නිවැරදි, ඒ කියන මාර්ගය හරියටම හරි. ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාවලිය මත සිත පීඩා සිය පවත්නවා කියන මේ කමඨාන වඩන භාවනා යෝගියා නිවැරදිව වැදුවොත් මේක පැය දෙකකින් විතර සිද්ධ වෙන ක්‍රියාවලියක්. පැය දෙකක් වෙනකොට එයා නිරෝධ සමාපත්තිය මොකද්ද කියන එක එයා ඒකාන්ත වශයෙන් ස්පර්ශ කරලා දැනගන්නවා. එයා දැනගන්නවා ඒ වඩපු ඒ ආර්ය ශ්‍රාවකයා කියපු කාරණාව එයාට කියාගන්න බෑ. හේතුව නිරෝධ සමාපත්තිය මොනතරම් අත්දැක්කත් ඒක වචන වලින් කියන්න බෑ. කියනකොට සිත කියනවා අර දැනෙන දේ නෙමෙයි මේ කියන්නේ. ඇයි? වචන වලින් ඒක නිර්මාණය කරන්න බෑ. අද්දකින් කියන්න පුළුවන්, වෙච්ච දේවල් කියන්න පුළුවන්, තේරිච්ච දේ කියන්න පුළුවන්. හැබැයි වඩන කෙනා තමයි හරියටම දන්නේ අර එදා කියපු දේ මේක වෙන්න පුළුවන්. හරියටම හරි ඒ වචන වලින් ඒක හරියට කියවුන්නේ නැහැ. හැබැයි දැනීමෙන් මම දන්නවා මේක තමයි එයා එදා ඒ කිව්වේ. එහෙනම් අපි හැමෝම කොච්චර නිරෝධ සමාපත්තිය දැනගෙන හිටියත් ඒක ඇත්ත නෙමෙයි. හේතුව අපි තාම ඒක අද්දැක්කේ නැහැ. විචිකිච්ඡාව සීලබ්බතේ පරාමාසය නැති වුණාම සෝතාපන්න වෙනවලු සම්මාදිට්ඨිය වෙනවලු. ඒක දැනගත්තට අපි දන්නේ නැහැ සෝතාපන්න මොකද්ද කියලා. අපි ඒකේන සම්මාදිට්ඨියට එනකන් දාසක් මණ්ඩල ක්‍රමවලින් එකකින් අපි ඒක ප්‍රත්‍යක්ෂ කරනකන් අපි දන්නේ නැහැ මේකේන අවබෝධය මොන වගේ එකක්ද කියලා. ඒක දන්න කට්ටියට කියාගන්න බෑ. කියන කට්ටියට ඒක දන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් කියන හැමෝම කාරණාව දන්නේ නැහැ. දන්න කිසිම කෙනෙක් එක කියන්නේ නැහැ. කියනවා නම් කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒක වැඩිවේ කොහමද? පුරුදු කලේ කොහමද? මොන වගේ අද්දකීම් ආවද? මොන වගේ දැනීමක් Taman තුල ඇති වුණාද? මෙන්න මේ ටික විතරයි කියන්න පුළුවන්. හරියටම මේ සම්මාදිට්ඨිය තුළින් මගේ මානසිකත්වය මෙන්න මේ කින තැනටපත් වුණා. මෙන්න මේ කින අවබෝධය තමයි මට ආවේ කියලා කියන්න තාම කිසිම භාෂාවක වචන හොයාගෙන නැහැ. අලුතෙන් වචන හොයාගත්තට මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. මේ ආර්ය මාර්ගයේ තුල තියෙන විශේෂත්වය ඒකයි. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාවලිය මත සිත පීඨා භාවනා කරන භාවනා යෝගියා ඒකාන්ත වශයෙන්ම මේ මාර්ගය තුල මේ කියන නිවීම පියවරෙන් පියවරට ඒ කියන ගනුදෙනුවේ අවබෝධය ඇති කරගත යුතුයි. නිවරදිව වඩලා ඒකින ආර්යවරු මේ ලබාපු මිනිසත් බවේ රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබාගත යුතුයි. එහෙනම් අපි මේ වඩන කමඨාන මේ මාර්ගය නිවරදිද කියලා අපි වඩන මාර්ගය තුලින් අපි දැනගන්නට ඕනේ. අපි වඩන මාර්ගය අපි තුල නිවීමක් නිර්මාණය කරනවා නම් දවස ගානේ ඒ නිවීම අපිට ස්පර්ශ වෙනවා නම් අපේ සිත ඒක හැඟීම් වලින් දැනගන්නවා නම් ඒ කාන්ත වශයෙන්ම මාර්ගයයි කමඨානයි නිවරදි. වඩනකොට මාන්නේ ඇති වෙනවා නම් අවබෝධය වැඩි වෙන්න අපි තුල උම්මත්තකමක් ඇති වෙනවා නම් අනිත් අයට සාපේක්ෂව අපි තුල උඩඟුවක් ආංකාරයක් හිතුවක්කාරකමක් ඇති වෙනවා නම් ඒකින මාර්ගයත් කමඨානත් වැරදි. අපේ අත්දැකීමෙන් දන්නවා මේ මාර්ගය වඩන්න එයා කුරා කුඹියටවත් ඉන්සා කරන්නේ නැහැ. සියලු සත්‍යයක් කරේ මහා කරුණාවෙන් කටයුතු කරනවා. මොනතරම් තාඩන පීඩන නිନ୍ଦා අපාස ලැබුණත් ඒ හැම දේ තුලින්ම එයා දකින්නේ ධර්මතාවයක් විතරයි. ඒ තාඩන පීඩන ඉන්සා පීඩා කරන හැමෝම එයාගේ කල්යාණ මිත්‍රයෝ. ඒ තරම් අම්මා තාත්තට වගේ එයා සලකනවා. එයාගේ ගුරුවරයාට දෙන ගෞරවය ඒ නිନ୍ଦා අපාස කරන කට්ටියට එයා දක්වනවා. හේතුව මේ ලෝකයට අතුරුත් නැහැ මිතුරුත් නැ ගනුදෙනුවක් විතරයි තියෙන්නේ. ඒක ඒ ආනාපාන සතිය තුලින් එයා ස්පර්ශ කරලා ඉවරයි. ඒ කියන ආනාපාන සතිය තුලින්ම මේ තුනක් තිබුණට ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියාට එකම ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. හතුරාද බයිනවා, අපාස කරනවා, නිඳා කරනවා, විරුද්ධ වෙනවා. හැබැයි ඒ කර්මයේ තියෙන තාක්කල් ඒක පවතිනවා. කර්මයේ වරුණාම ඒක නිමා වෙනවා. ඊට පස්සේ බැනපු කට්ටිය මට ප්‍රශංසා කරනවා, අපාස පීඩා කරපු කට්ටිය මට උදව් උපකාර කරනවා. මේක වෙනස් බව වෙන බව එයා දන්න නිසා එයා කවදාවත් කම්පා වෙන්නේ නැහැ. ඒ කාලේ ඉවර වෙනකන් සතුටින් ඉවසාගෙන බලාගෙන ඉන්නවා. හැම මොහොතක්ම යා බොහොම සන්තෝෂයෙන් ඒක භුක්ති විඳිනවා. එහෙනම් අපේ ජීවිතවල මේ අඩුපාඩු තියෙනවා. අපි මේවට හැලිලා ගැටිලා කැළඹිලා පලි අරගෙන ඒ මනුස්සයර නිඳා අපහාස කරලා විරුද්ධ වෙලා එකට එක කරලා අපේ නිර්මල මිනිසත් භවයේ අපි අපාතයට ගෙනියනවා. ඒ මිනිසත් භවයේ විනාශ කරගන්නවා. ඒ මිනිසත් භවයට අකටයුත්තක් කරගන්නවා. එහෙනම් අපේ ජීවිතය අපි මොකටද ප්‍රපාතයට එළලා විසි කරලා දාන්නේ? එහෙම නොකර අපි මේ කින කමටාන මේ විදිහට නිවැරදිව වැඩුවාම අපට අකටයුතු කරන හැමෝම කටයුත්තක් කරනවා, යහපතක් කරනවා කියන මානසිකත්වය එනකොට බණින කට්ටියදී අපි බොහොම සන්තෝෂයෙන් බලනවා. ඒ හැම බැනුමක්ම සන්තෝෂයෙන් අහගන්නවා. හේතුව ඒ අකුසලයේ ගෙවුනාම එයාම අපට ප්‍රශංසා කරන බව අපට විශ්වාසයි. ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාවලිය මත සිත පීඨා භාවනා කරන සිය පවත්තන භාවනා යෝගියා ඒ කමඨාන මේ විදිහට නිවැරදිව වඩනවා නම් මීට වඩා තේරෙන කමඨාන මීට වඩා දක්ෂ ලෙස වඩනවා නම් අපිටත් වඩා දක්ෂ ලෙස මේක අවබෝධ කරගන්නවා කියන එක පිළිබඳව අපට කිසිම සැකයක් නැහැ. අපට තේරෙන විදිහට අපි වඩනකොට අපට වැටහිච්ච විදිහට අපි දේශනා කරනවා. හැබැයි අපටත් වඩා තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා. ඒ කට්ටිය මීටත් වඩා දක්ෂ ලෙස අපට පැය දෙකක් විතර ගියා නම් ඒ උත්තමයා සමහර විට විනාඩි පහකින් මේකින සම්පූර්ණ කමඨාන ප්‍රත්‍යක්ෂ කරලා ඒකින නිරෝධ සමාපත්තිය කුමක්ද කියන එක එයා ස්පර්ශ කරගනි, අත්දැකීමෙන් ඒක දැනගනි. එහෙනම් අපේ ජීවිතවලත් ඉපදීම දුකක් නම් පැවත්ම දුකක් නම් එහෙනම් ඒ පැවත්මේ නිමාවක් අනිවාර්යෙන් තියෙන බව දන්නවා. ඒ නිමාව අපගේ පිරිනිවන් පෑමේ නිරෝධ සමාපත්තියෙන් ඇති වෙන බව දැන් අපි දන්නවා. එහෙනම් නිමාවට වැඩ කරන්නට ඕනේ. ඒ හැම දෙය තුළින්ම නිදහස් වෙන්නට වැඩ කරන්නට ඕනේ. පීටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව හැලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මේ කියන මාර්ගය අපි වඩන්නට ඕනේ. එහෙම වඩන්න පුළුවන් නම් පමණයි අපි මේ කියන මාර්ගය තුලින් නිමාව දක්වන්නේ. අපිට ඒ නිමාව දක්වන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ කියන කමඨාන අපි හොඳට ශ්‍රවණය කරලා ඒ කියන පියවර කොහමද වඩන්නට ඕනේ, මගේ ආස්වාසය ප්‍රාස්වාසය මගේ ගුරුවරයා වෙන්නේ කොහමද, මගේ කමඨාන වෙන්නේ කොහමද, මගේ සංසාර විමුක්තිය වෙන්නේ කොහමද, මගේ ආස්වාස ප්‍රාස්වාසයම මගේ නිරෝධ සමාපත්තිය වෙන්නේ කොහමද කියන කාරණාව දැන් අපි හොඳටම දැනගත්තා, ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙනම් දැන් ඉඳලා මේක පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවය තුළ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුළ මේ කමඨාන නිවැරදිව වඩලා මේ කියන මාර්ගය තුළ පියවරෙන් පියවරට මේ කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ කරලා මේ කියන සියලුම දෙනා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය තුළම රාත් බෝධියෙන් පිරිනිවන් පානට මේ කමඨාන මේ තුළින් ලබා ගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාගේ මේ මිනිසත් භවය තුළම පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.